සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඒක ධම්මෝ භික්ඛවේ බහුකාරෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උපාදාය කතමෝ ඒක ධම්මෝ යදිදං කල්යාණ මිත්තතා කල්යාණ මිත්තස්ස භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං අරියං අට්ඨංගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨංගිකං මග්ගං බහුලේ කරිස්සතේති. ගෞරවනීය හඳුරන වහන්සේලගේ නමස්කාරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ඇමරිකාවෙහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි ලොස් ඇන්ජලිස්හි මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන MMCTV USA සද්ධර්ම වාහිනී නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අද දිනට නියමිත ධර්මදේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දින මේ ධර්මදේශනාමය පින්කමෙහි දායකත්වයේ උසලමින් සිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තුවෙන් මේ බොහෝ දෙනෙක් පැමිණ සිටින්නේ. යතර විශේෂින මද දායකත්වය දරන දේශානේ මාසාචේ නෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා මීට වසර 6කට කලින් මිය ගිය ආදරණීය පියතුමා පියසේන මාසාචේ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම සුජීවත්ව වෙසෙන තම ආදරණීය මෑණියන්ට ඥානා මාසාචේ මාතාවට ආශිර්වාද කරන්නට. ඉතින් මේ පින්කමට සහභාගී කරගන්නව තමන්ගේ ආදරණීය සහෝදර සහෝදරියම් මනෝරේ කුලතුංග සහෝදරිය, ඒ වගේම කපිල මාසාචි, ගයන් මාසාචි, ඒ වගේම නුවන් මාසාචි කියන සහෝදරයතුළු මේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ සහභාගීත්වයෙන් අනුග්‍රහයෙන් සහ විශේෂයෙන් මේ විහාරස්ථානයේ දායක පිරිස තමන්ගේ ආදරණීය ඥාතීන් සහෝදර සහෝදරියන් වගේම විහාරස්ථානයේ දායක පිරිස, හිතමිතුරන්, කල්යාණ මිත්‍රයන් හැමදෙනාම සම්බන්ධ කරගෙන සිදු කරන උතුම් ධර්ම දේශනාමය පින්කමයි, ධර්ම දානමය පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ඒ පින්කම මම හිතන්නේ බොහෝ කලක ඉඳන් සෝදානම් කරලා බොහොම වෙහෙස මහන්සි වෙලා බොහොම උනන්දුවෙන් මේ පින්කම ඉතාම ඉහලින් සිදු කරන්න තමයි මේ සියලු කටයුතු සම්පාදනය කළේ. ඉතින් මම හිතන්නේ දේශානිනෝනට උගාක් සතුටටපත් වෙන්න පුළුවන් අද දින මේ පින්කම ඉතාම ලස්සනට සිදුවෙන මේ අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව පින්නතුනි අපේ ජීවිතය අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාව. අප සසර බොහෝ කාලයක් මේ සඳහා දානාදී කුසල දහම් සිදු කළ තියෙනවා. ලොකු ප්‍රාර්ථනාවක් සිදු කළ තියෙනවා. සම්බුද්ධ ශාසනයක් ලබන්න, සුදුසු වටා පිටාවක් ලබන්න, ධර්ම ශ්‍රවණයට අවශ්‍ය කල්යාණ මිත්‍රයන් ලබන්න කියන මෙන්න මේ සියලුම කරුණ සඳහා අප ලොකු කැපවීමක් කළ තියෙනවා. අන්නේ කැපවීමක පුණ්‍ය කර්මවල, කුසල ධර්මවල සහ විශේෂයෙන් ප්‍රාර්ථනාවක ආනිසංසයක් විදියටයි අප සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. අන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සලකන්නේ සවන අනුත්තරිය කියලා. අපේ දේශමන් වලින් අහන ඉහළම දේ තමයි උතුම්ම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ දහම අහන පමණටයි අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නටත් ඒ වගේම දුකෙන් නිදහස් වෙන මාර්ගය විශේෂයෙන්ම ජීවිතයේ වඩාත් මෙහෙලෙන් සතුට ලබන මාර්ගය ප්‍රකාශවන්නේ මේ ධර්මයේ තුලින්. ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවත් විමුක්තායතනයක් කියලා සලකනවා. බොහෝ විට අපට හිතෙන්නේ බණ අහලා ගිහින් ඉවර වෙලා පුහුණු කරනවා කියලා නේද? නමුත් වෙනතුනේ බණ අහන වෙලාවත් ධර්මයේ පුහුණු කරන අවස්ථාවක්. ඒක අපි විමුක්තායතනයක් කරගන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන් තමන් සතිමත් භාවයේ පිහිටලා එක අතකින් මෛත්‍රියත් අනිත් අතින් අනිත්‍ය සංඥාවත් වඩමින් මේ කාලය පුරාම වාසය කරන්න ඕන. ඉතින් මේ ධර්ම දේශනාවට බොහොම සීමිත කාලයක් තියෙන ඉක්මනටම කාලය යනවා. ඒ නිසා තමන් ඉතාම අවධානයෙන් සිහියෙන් මේ ප්‍රකාශ වෙන හැම වාක්‍යයක්ම හැම වචනයක් ගැනම ඉතාම අවධානයෙන් මේ කාලය ගත කරන්න. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සංයුත්ත නිකායෙහි මහා වග්ගයේහි මග්ග සංයුත්තේන කල්යාණ මිත්‍ර සූත්‍රය. කල්යාණ මිත්‍ර නමින් සූත්‍ර රාශියක් ත්‍රිපිටකයේ තුල අපට දැක ගන්න පුළුවන්. ඒ අතර අද අප සාකච්ඡා කරන්නේ මග්ග සංයුත්තේන ආර්ය ශ්‍රණගික මාර්ගයේ විස්තර වෙන සංයුත්ත කොටසෙහි එන කල්‍යාණ මිත්‍ර සූත්‍රයයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. පින්තුනි, මේ සූත්‍රයේ කෙටියෙන් කිව්වොතින් සූත්‍රයේ සඳහන් කරන්නේ ඒක ධම්මෝ භික්ඛවේ බහුකාරෝ අරියස්ස අට්ඨාංගිකස්ස මග්ගස්ස උපාදාය යදිදං කල්‍යාණ මිත්‍රතා කියලා සඳහන් වෙනවා. ආර්ය ස්ථානයක මාර්ගය ලැබෙන්නට, එය පුහුණු කරන්නට, වඩන්නට මේ ලෝකේ යම්කිසි කාරණයක් ප්‍රමුඛ වෙනවා නම්, වැදගත් වෙනවා නම්, අන්නේ කාරණය මොකද්ද කියන එකයි සූත්‍රයේ සඳහන් වන්නේ. ඒ තමයි කල්යාණ මිත්‍රත්වය කියන කාරණය. කල්යාණ මිත්‍රත්වය කියන කාරණය සැබෑ ලෙසම තමන්ගේ ජීවිතේට ලැබුණොත්, ඒ ලැබුණ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය ලැබුණා කියන එක. වෙනත් විදියකින් කියනවා නම්, අද දවසේ ඔබ කොයිතරම් දුරට ආරෂ්ඨාංගික මාර්ගයේ දවසකට සිහිපත් වෙනවද, දවසකට ඒකේ කාරණා මතක් වෙනවද, පුහුණු කරනවද, ඒකෙන් තමයි ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි කල්යාණ මිත්‍රත්වය කියන කාරණය. ඉතින් අපි කල්පනා කරලා බලන්න වටිනවා අපේ ජීවිතේට කොච්චර කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙද කියලා. අනිත් විදිහට කියනවා නම් පින්වතුනි, කල්යාණ මිත්‍රත්වයේ ලැබීමට කාරණා කිහිපයක් හේතු වෙනවා. එකක් තමයි සසර කලාව ලොකුව පිනක් තියෙනට ඕන. ඒ පිනකින් ලැබෙන ආනිසංසයක් තමයි කල්යාණ මිත්‍රත්වය කියන දේ. අනිත් දේ තමයි මේ ජීවිත කාලයේත් අපේ ළඟ කිසියම් ගුණාංග සමුදායක් තියෙනට ඕන. ගුණය සහ නුවණ කියන දෙකම අපේ මේ ජීවිතේ තියෙනට ඕන. අන්නෙහි ප්‍රතිඵල වශයෙන් තමයි කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ සම්මුඛවම මුහුණට මුහුණම කල්‍යාණ මිත්‍රයෙක් මුණගැහෙන්න ඕන කියන කාරණේ ඒකෙන් කියවෙන්නේ නැහැ. විශේෂයෙන් වර්තමානයේ නවීන තාක්ෂණය සමාජ මාධ්‍ය දිනු වෙලා තියෙන හැටි බලනකොට අපට පේනවා කල්‍යාණ මිත්‍රයෙක් සියසින් නොදැක්කත් සම්මුඛයට නාවත් අපට කල්‍යාණ මිත්‍රයන් වෙත සමීප වෙන්න පුළුවන් මූලාශ්‍ර රාශියක් වර්තමානයේ අපට තියෙනවා. ඒ නිසා අද අපි හුඟක් වාසනාවන්තයි. අද අපට දේශවන්වලින් අහන විතරක් නෙවෙයි, අපට ඇහැට රූප වශයෙන් කියවලා ධර්මය තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලක්ම ලැබෙන්නේ මේ කල්යාණ මිත්‍රත්වයේ කියන සාධකය ලැබුණොත් විතරයි. ඒක ලැබෙන නම් අපේ ළඟ ගුණාංග කිහිපයක් තියෙනට ඕන. ඒ තමයි එකක් තමයි දානීය පරිත්‍යාග සීලීත්වය කියන කාරණය. අපි පරිත්‍යාග සීලී වුණු පමණට, ඒ කියන්නේ හුඟක් දේවල් දෙන්න කියන එකම නෙවෙයි මේ කියන්නේ, අපි යමක් පූජා කරනකොට කොයිතරම් බුද්ධිමත්ව කර්මඵල අදහාගෙන මනවින් සකසා අනවරතෙන් නිරතුරුව කොයිතරම් දුරට දානය පුරුදු කරනවාද කියන කාරණය මතයි අපට කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ. අන්නේ කල්යාණ මිත්‍රයන් හරහා තමයි අපට ධර්මය ලැබෙන්නේ. ඒ වගේ මේ දානයත් එක්කම තවත් ගුණයක් අපේ තියෙනට ඕන. ඒ තමයි කෘතවේදීත්වය කියන කාරණය. කළගුණ සැලකීම කියන කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් අපට මේ ලෝකේ වැඩිපුරම උපකාර කරපු අය ගැන කරන කෘතවේදීත්වය. ඒ තමයි විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා. ජීවත් වෙනවා නම් තමන්ගේ අම්මා තාත්තා හොඳට රැක බලා ගන්නට ඕන. ආදරයෙන් සලකන්නට ඕන. තමන්ගේ දෑතින්ම සලකන්නට ඕන හැකි හැම වෙලාවෙම. එය සතුට වෙන විදිහට ඉන්නට ඕන. ඒ වගේම එයාගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව දිනු වෙන විදිහට හැකිතාක් අපි කටයුතු කරන්නට ඕන. ජීවත් වෙලා ඉන්න කාලේ. මිය ගියාට පස්සේ ආවෙනුවෙන් කලින් කලට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නට ඕන. එතකොට මෙන්න මේ ගුණාංගي අපේ ළඟ තියෙනවා නම් මේක අපට ජීවිතයට ආශිර්වාදයක්. ඒ නිසා තමයි සඳහන් කරන්නේ මාතාපිතෝ පට්ඨානං ඒ සම්මංගල මුත්තමං කියලා. අම්මට තාත්තට සැලකීම මංගල කාරණයක් කියලා. ධර්මයේ සඳහන් වෙනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා. අපි මේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට ලබන්න. අන්නේ සතුට ලබන්න කරන දේවල් වලින් මූලික කාරණා දෙකක් තමයි සතුට ලැබෙන්න අම්මට සැලකීම, ඒ වගේම තාත්තට සැලකීම. අපේ ගෙදරින් තමයි මේ අපි ආධ්‍යාත්මික ගමන පටන් ගන්නෙ. අම්මට තාත්තට සැලකීමෙන්. අපි හැම දෙයක්ම ජීවිතේ කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. ඒ නිසා ජීවත් වෙන කාලේ අපේ තාත්තට පුළුවන් තරම් සලකන්නට ඕන. ඒක සතුට ලබන මාර්ගයක්. ඒ වගේම මිය ගියාට පස්සේ අපේ තාත්තට පින් වැඩෙන විදිහට ඉන්නට ඕන. අපි සිල්වත්ව මේ ධර්මය අපි පුළුවන් තරම් ජීවිතේට පුහුණු කරන එක තමයි ඇත්තටම අපි අපේ තාත්තට කරන ප්‍රතිපකාරය වෙන්නේ. ඉතින් මෙන්න මේ කෘතවේදීත්වයත් එක්කම අපේ ජීවිතයේ දානය කියන කාරණය නැත්තම් ආත්ම සුඛ පරිත්‍යාගය කියන එක දිනු වෙනකොට අපට කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා. හැබැයි ඒ කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට අපේ නුවණ තිවන්නට ඕන. අපේ ළඟ නුවණ තියෙන්නට ඕන. නැත්තම් කල්යාණ මිත්‍රත්වයන් හඳුනා ගන්න බැරි වෙනවා අපට. කල්යාණ මිත්‍රත්වය ගැන කියනකොට කාරණා තුනක් කියනවා. ඒ තමයි කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියන කාරණේ. කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් යහළු කරගන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන්ට නැඹුරු වෙන්නට ඕන, නැමෙන්නට ඕන. නැමෙන්නේ ඇඟෙන් නෙවෙයි, කන් දෙකෙන්. කන් දෙක යොමු කරන්නට ඕන, දෙසකන් යොමු කරන්නට ඕන. කල්‍යාණ මිත්‍රයෝ යහළු වුණාට වැඩක් නැහැ. ඔවුන් සමග ධර්ම කරුණු සාකච්ඡා කරන්නට ඕන. මෙන්න මේකෙන් තමයි අපේ ජීවිතයේ පරිවර්තනයක් වෙන්නේ. මෙන්න මේ කරුණු ටික අපේ ජීවිතයේ සම්පූර්ණ වෙනවා නම් අපේ ජීවිතයේ වටිනාම දේ ලැබෙනවා. ඒ තමයි සද්ධර්මය ලැබෙනවා. අන්නේ සද්ධර්මයේ මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම කියන්නේ ඒක ධම්මෝ භික්ඛවේ බහුකාරෝ. එක ධර්මයක් තියෙනවා බොහෝ උපකාරවත් වෙනවා. අරියස්ස අට්ඨාංගිකස්ස මග්ගස්ස ආරියස්සංගික මාර්ගයට. ඒ තමයි කල්යාණ මිත්‍රත්වයේ කියන කාරණේ. පින්තුනි මේ ආරියස්සංගික මාර්ගය කියන කාරණේ තමයි දේශනාව තමයි බුදු දේශනාවෙහි මූලික දේශනාව. අපේ ජීවිතයට සැබවින්ම ධර්මය ලැබුණා කියන බව බලන ප්‍රධානතම සලකුණ තමයි මෙන්න මේ කාරණාට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මේ කාරණාට. ධර්මයේ ඉතාම පැහැදිලිව සඳහන් කරනවා මේ කාරණාට වඩනකොට සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොජ්ජංග කියන මෙන්න මේ බුදුදහමේ තියෙන ඉතාම වටිනා කාරණා ටික තමන්ගේ ජීවිතය තුළින් ප්‍රකට වෙනවා. මෙන්න මේ කාරණා අපට දවසට සිතන වාරය වැඩි වෙනවා. මෙන්න මේකෙන් තමයි පින්නතුනි අපි ධර්මයේ ගුණ කියනවා. ස්වාක්ඛහතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. ධර්මයේ මැනවින් දේශනා කළ තියෙනවා. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානේ කල්යාණං. මුල මැද අග යහපත් වූ ධර්මයේ දේශනා කළ කියලා අපි කියනවා. මුල කොමක්ද? මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අග කියන්නේ ප්‍රඥාව. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවට අනුගත වූ ආරෂ්ඨංගික මාර්ගය අපට ජීවිතේ ලැබෙන්නට ඕන. ඒ වගේමයි සම්දිට්ඨික මේ ජීවිත කාලයේම අනිසංස දැක ගන්න පුළුවන් දෙයක්. අකාලිකෝ කල් නොගොස් තමන්ට අනිසංස දැන ගන්න පුළුවන්. පින්නතුනි, අපි ධර්මයට පැමිණෙනකන් විශේෂයෙන්ම ආරියස්ථානගික මාර්ගයට පැමිණෙනකන් අපි සතුට හොයාගෙන යනවා. ඇත්තටම සතුට විඳින්නේ නැහැ. අපි බොහෝ විට කියන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලානේ. අද හොඳ දවසක් වේවා කියලා කවුරුවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි බොහෝ විට අපි කියන්නේ, කියවෙන්නේ. අපි කියනවත් නෙවෙයි, කියවෙනව නේද? අපි හිතන් ඉන්නේ හෙට දවස තමයි හොඳම දවස කියලානේ. ඒ හෙට දවස එනවද පින්නතුනි? අපි මැරෙනකම් මේ හෙට දවස එන්නේ නැහැ. ඒක අර බාලගිරි දෝෂය වගේ. අපි පින්නතුනි ධර්මයට එනකන් අපි සතුට හොයාගෙන යන අය. අපි සතුට විඳින අය නෙවෙයි. අපි ඇත්තටම සතුට විඳින පටන් ගන්නෙ ආර්ය ශ්‍රැංගික මාර්ගයට ආවට පස්සේ. එදාට තමයි අපේ ජීවිතේ පිරෙල ඉතිරෙල යන්නේ. මේ ආර්ය මාර්ගයට කියන්නේ බ්‍රහ්මචර්යාව කියලා. මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා කියනවා. මේ ආර්ය ශ්‍රැංගික මාර්ගයේ නැමැති බ්‍රහ්මචර්යාව හරියට මිහිරි පානයක් වගේ, මේ පැණි වගේ කියලා කියනවා. ඒ වගේම පින්නතුනි, මේ ආර්ය ශ්‍රැංගික මාර්ගයට පැමිණෙනකොට අපේ ජීවිතේ වෙනස බලා ගන්න පුළුවන්. එකක් තමයි අපි සතුට විඳින්න ආරම්භ කරනවා. සතුට මේ මොහොතේ අද දවස බවට පත් වෙනවා. ඒ වගේම සතුට බාහිරින් හොයාගෙන ගිහිපු වෙහෙස ටිකෙන් ටික අඩු වෙනවා. අපි කාලයක්ම හිතාගෙන ගියේ ලබන අධ්‍යාපනයෙන්, දූදරුවන්ගෙන්, ඥාති මිත්‍රාදීන්ගෙන්, දේපළවලින්, ධනයෙන් සතුට තියෙනවා කියලා අපි හිතන් හිටියේ. නැත්තම් අවමාසයෙන් තමන්ගේ රූප සම්පත්තියෙන් තමන්ට සතුට ලැබෙන්නේ කියලා හිතාගෙන හිටියේ. නමුත් ඒ සියල්ලක්ම වෙනස් වෙන ආකාරය අපට පෙනියනවා පිනතුනි. අන්න එහෙම දුවපු වේගවත් ගමන වෙනස් මගකට යොමු කරලා බාහිර තිමිච්ච සතුට තමන්ගේ පැත්තට ගන්න වෙලාව තමයි මේ සද්ධර්මයට පැමිණීම, ආර්ය ශ්‍රැංගික මාර්ගයට පැමිණීම කියලා කියන්නේ. ඒ වගේමයි පින්නතුනි, ධර්මයේ සඳහන් වෙනවා සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්තවසං සුඛං කියලා. යම් කිසි දෙයක් පාලනය තීමේ තියෙන අනිත් කෙනාගේ අතේ නම් අන්න ඒ දේ දුකෙන් අවසන් වෙනවා. අපි ඇසුරු කරන, අපි පරිහරණය කරන දෙයක පාලනය තියෙන වෙනත් කෙනෙක්ගේ අත නම් වෙන සාධකයක් මත ඒක වෙනස් වෙන පුළුවන් නම් ඒක කාලයක් සැපත පිණිස හේතු වෙනවා. නමුත් ඒක කාලයකදී වෙනස් වෙනවා. ඒ සැපතම දුකක් බවට පත් වෙනවා. ඒ ආශා කරපු පමණටම ඒ වෙන් වෙනකොට, වෙනස් වෙනකොට අපට දුක් ටිකෙනවා. සම්බන් අත්වසන් සුඛං, යම් කිසි දෙයක් තමන්ගේ වශයෙන් නම් තියෙන්නේ, තමන්ට පාලනය කරන්න පුළුවන් මට්ටමේ නම් තියෙන්නේ, අන්න ඒක තමයි සැපත කියලා කියන්නේ, සැබෑ සැපත කියලා කියන්නේ. මෙන්න මේ සැපත ලබන මාවතේදී ආරස්නික මාර්ගයේ අංග ටික කියලා කියන්නේ සතුට ලබන පියවරට කියන එක, the 8 steps of happiness. අපි මේ කාරණා ටික විමසලා බලමු පින්නතුනි. සම්මාදිට්ඨිය කියන කාරණය. කල්යාණ මිත්‍රත්වය අපට ලැබෙනකොටම සම්මාදිට්ඨිය ලැබෙනවා. ඒක ලැබෙන්නේ කාටකින්? ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අනිත් අතින් ඒ ශ්‍රවණය කරන ධර්මය නුවණින් මෙනෙහි කිරීම වශයෙන් යෝනිසෝ මනසිකාරය දිනු කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය සහ සද්ධර්ම ශ්‍රවණේ නැත්නම් පරතෝ ගෝසේ කියන මේ කාරණා දෙකේ ප්‍රතිඵල විදිහට ධර්මය අපට ලැබෙනවා. අන්නේ ධර්මයේ ලැබෙනකොට සම්මාදිට්ඨියේ මුල් පියවර තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය කියන කාරණේ. හැම දෙයකම මුල මනස. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. හිත අපිරිසිදු යමක් කළොතින් තමන්ට දුක එනවා. මනසාචේ පසන්නේන පිරිසිදු මනසෙන් යමක් කරෝතින් තමන්ට සැපෙනවා කියන කාරණය. එනිසා අපි යමක් කරන්නේ හිත අපිරිසිදුව නම් කයින් වචනෙන් සිතින් අපේ ජීවිතයට දුක් වෙනවා. මේක ධර්මතාවයක් වෙනතුනේ. මේක කවුරුවත් බාහිර කෙනෙක් කරන දෙයක් නෙවෙයි. මෞංකාර දෙවියෙක්වත් වෙන අදෘශ්‍යමාන බලවේගයක්වත් කරන දෙයක් නෙවෙයි. අපේ හිතේ දැඩි ලෝභය, අනිත් අය කෙරෙහි අමනාපය, ඊර්ෂ්‍යාව ආදී මේ අකුසල විතරක සහිත අපේ ජීවිතේ යමක් සිද්ධ වෙනව නම් ඒ සිද්ධ වෙන පමණට අපේ ප්‍රතිඵලය අසාර්ථකයි. අපට ඒ ගැන පස්සේ දුක් විඳින වෙනවා. මනසාකේ පසන්නේන බහසතිවා කරවතිවා, පිරිසුදු මනසින් යමක් කරනවා නම් සුඛමන් වේති, සැපය තමන්ගේ පිටපත් වෙනවා. ඡායවන පායිනේ හරියට තමන්ගේ පිටපත් වෙනවා සේවනල්ලා වගේ. මෙන්න මෙතෙන්ට තමයි අපේ සම්මාදිටිය මුලින් ඇති වෙන්නට ඕන. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය තියෙනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේකයි. නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන්නේත් මේකයි. එතකොට බුද්ධං සරණං කියන වාක්‍යයේ කියන්නේ මොකද්ද? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මෙන්න මේ කාරණය තමන් විශ්වාස කරනවා කියන කාරණය. එහෙනම් පින්වතුනි මෙතනින් අපට පොඩ්ඩක්වත් වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ. මෙතෙන්ට අපි උපරිම ලෙස අපේ සිත තියාගෙන ඉන්නට ඕන. ඔබ ඔබගේ බාහිර දේවල් ගැන ඔබ හුඟක් අවධානයෙන් ඉන්නේ. ඔබ පාවිච්චි කරන බඩු මොට්ටු, ඔබේ ඇඳුම්, ඔබ ඉන්න ඉරියව්ව, ඔබේ මුහුණ ගැන කොච්චරනම් අවධානයෙන් දින්නේනේ. නිතර ලස්සනට තියාගන්න පොඩි කුණු කෑල්ලක්වත් නැති වෙන විදිහට බොහොම ලස්සනට තියාගන්න මොනේම නේද? දවසට කී වතාවක් නම් මොන බලනද කන්නඩියෙන්නේ? ඒ බලන්නේ ලස්සනට තියාගන්න පිණුතුනි. ඒක හොඳයි. හැබැයි ඒ අතර හොඳට අවධානයෙන් ඉන්න තමන්ගේ හිතට ක්ලේශයක් අකුසල විතරකයක් එනවාද කියන එකත් ඒ අතරම බලන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තාන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තාන්ති පජානාති. තමන්ගේ හිතේ මේ මොහොතේ තියෙන රාගයක්ද විරාගී බවක්ද? සදෝසං වා චිත්තං වීතදෝසං වා චිත්තං. මේ වෙලාවේ තමන්ගේ හිතේ කෙනෙක් ගැන අමනාපයක්ද තියෙන්නේ? නැත්තං විහිත දෝසං වා මෛත්‍රියෙන්ද මේ වෙලාව හිත තියෙන්නේ? සමෝහං වා චිත්තං විහිත මෝහං වා චිත්තං. මේ වෙලාවේ තමන්ගේ හිත මෝහයෙන්ද අවිද්‍යාවෙන්ද තියෙන්නේ? ප්‍රඥාවෙන්ද තියෙන්නේ? තමන්ගේ රූපය ගැන බලන හැම වෙලාවෙම මෙන්න මේ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියන කාරණාවත් එක්ක ඉන්න පිනතුනි. මෙන්න මේක තමයි තමන්ට සැලකීම කියලා කියන්නේ. අපි ඇත්තටම අපට සලකන්න පටන් ගන්න පිනතුනි ධර්මයට ආවට පස්සේ. ධර්මයට එනකම් පිනතුනි අපි ඇත්තටම අපට සැලකුවා වෙන්නේ නැහැ. අපට සලකනවා කියන්නේ මොකද්ද? අපේ හිතට සැලකීම. නැත්තම් හිත මිතුරු වීම. හිතට මිත්‍රෙක් වීම. ධර්මයේ සඳහන් වෙනවා යුද්ධයේදී සංග්‍රාමයේදී තමන්ගේ සතුරන් දහසක් පරාජය කරන්න පුළුවන්. නමුත් ඒක සැබෑ ජයග්‍රහණයක් විජයග්‍රහණයක් නෙවෙයි. සැබෑ ජයග්‍රහණය මොකද්ද? ඒ තමයි තමන්ගේ හිතට එන රාගාදී ක්ලේශයන්, ඒව තමයි සැබෑම ඕ සතුරන් විදිහට සලකන්නේ. අන්න ඒ ඇත් එක තමයි අපේ සටන තියෙන පින්නතුනි. බාහිර නෙවෙයි අපේ සටන තියෙන්නේ. අන්නේ තමන්ගේ හිත පිරිසිදු තියාගත්තු පමණටයි තමන්ගේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. ඔබ පාවිච්චි කරන වාහනය, ඔබ පනදින ඇඳුම් පැනඳුම්, ඔබේ නිවස, ඔබේ ඉඩම, ඔබ පාවිච්චි කරන උපකරණ, මේ හැම දෙයකටම වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. අන්නේ අපේ වටිනාකම වැඩි වෙන්නේ අපේ හිත පිරිසිදු තියාගත්තු පමණට. ඒ තියාගත්තු පමණට අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. සන්තුට්ඨී පරමං ධන කියන්නේ මේකයි. මෙන්න මේ සම්මාදිට්ඨියේ මුල්ලංගයට ආපු ගමම්ම අපේ ජීවිතයේ ගුණාංග ටික ටිකෙන් ටික වර්ධනය වෙන පටන් ගන්නවා. මුලින් සඳහන් කර විදිහට ආරම්භක ගුණාංගය තමයි කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියපු විදිහට කෘතවේදී පුද්ගලයා දුර්ලභය කියලා සඳහන් කරනවා. අන්නේ කෘතවේදීත්වයේ තමන්ගේ ජීවිතය තුළ විහිදිලා යනවා. තමන්ගේ අම්මට තාත්තට උපරිම සලකනවා. ඒ වගේම තමන්ට උදව් කරපු ගුරුවරු ගුරුවරයන්ට සලකනවා. තමන්ට ජීවිතේ උපකාර කරපු අයට උදව් කරනවා. විශේෂයෙන් තමන් කරන රැකියාව උපරිම ලෙස ධාර්මිකව, නිවැරදිව, ඒ රැකියාවට ණයක් නොවන විදියට තමන් කටයුතු කරනවා. මොකද පින්නොත්නි අපට ආහාර පාන ටික ඇතුළු මේ සියලුම පහසුකම් ටික අපට ලැබෙන්නේ අපි කරන රැකියාව නිසා. අපි අපේ දරුවන් පෝෂණය කරන්නේ ඒ රැකියාවෙන් ගන්න වැටුපෙන්. අපි අම තාත්තට දෙන්නේ, සහෝදර සහෝදරියන්ට දෙන්නේ අපි හම්බ කරන රැකියාවෙන් පින්නොත්නි. අන්නේ රැකියාව ගන්න වැටුපට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් කරන්න උත්සාහ කරන්න. මේකත් කලගුණ සැලකීමක්. අනිත් කාරණේ තමයි පින්නතුනි, දෙවෙනි දුර්ලභ කෙනා තමයි බාහිර වෙනත් කෙනෙක් තමන්ට උදව් කරන කලින් අපි උදව්වක් කරලා තියනවනේ එයට. බුදුරජාණන් වහන්සේ කාරණයක් දේශනා කරනවා දුර්ලභ පුද්ගලයන් දෙන්නෙක් ගැන. එක්කෙනෙක් තමයි කලගුණ සලකන කෙනා, අනිත් කෙනා තමයි වෙනත් කෙනෙක් සලකන්න කලින් තමන් උදව් කිරීම. මේක බොහොම දුර්ලභ කාරණයක් ලෝකෙ පින්නතුනි. මෙහෙම සලකන්නේ දෙන්නේ ලෝකෙ ඉන්නේ. එක්කෙනෙක් දෙමෝපියන්, අනිත් අය තමයි බෝසත් උතුමන්. බෝධිසත්වවරු අපට කලින් උදව් කරනවා. අපි උදව් කරන කලින්. අපි මේ ලෝකෙ බිහි වෙන්න කල්ප ගානකට කලින් ඉඳන් පාරමිතා පුරලා එයි අපි වෙනුවෙන් මේ දහම කණාවරණය කළ තියෙනවා. ඒ බෝසත් පැතුම බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. ආදි වශයෙන් කියන විදියට. උන්වහන්සේලා අවබෝධය ලබාගෙන ලෝකයටත් අවබෝධය දෙන්න ඕන කියන හැඟීමෙන් කටයුතු කළ තියෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා මේ දහමක් අප වෙනුවෙන් සියවස් 25කට වඩා කාලයක් ඉදිරි කරලා දීලා තියෙනවා. මෙන්න මේ උතුමන් තමයි අපට කලින් උදව් කරපු අය. අන්න එහෙම ගනුගමනය කරමින් අපේ ලෝකයේට කල්‍යාණ මිත්‍රත්වයෙන් පිට වෙන්නට ඕන පින්නතුනි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය අතර තියෙන සම්බන්ධය. අපි බොහෝ විට බාහිර ලෝකයෙන් කල්‍යාණ මිත්‍රයන් හොයාගෙන යනවා නේද? තමන්ට හොඳම කල්‍යාණ මිත්‍රත්වය ලැබෙන පින්නතුනි කොහොමද? අපේ ළඟ කොයිතරම් ගුණාංග තියෙනවාද කියන කාරණේ මත. අපි දවසට වැඩිපුර කවුද ළඟින් ආශ්‍රය කරන්නේ? වැඩිපුර යම්කිසි කෙනෙක්ගේ කතාවක් අපි අහනවා නම් අන්න ඒ අහන කෙනාගේ ගුණාංග මට්ටමේ තමයි අපි තින්නේ. එතකොට අපේ ගුණාංගවල මට්ටමට තමයි අද දවසේ අපට මිතුරන් ලැබිලා තියෙන්නේ. අපේ ගුණාංග ටිකෙන් ඉහළට යන්න අපට හොඳයි හම්බෙන්නේ. අර කලින් අඩුපාඩු තියුණායි ටිකෙන් ටික අපෙන් වෙන් වෙලා යනවා. එක්කෝ එයට අපි එපා වෙනවා, නැත්නම් අපට ඒ කට්ටිය පා වෙනවා. අපි ගුණාංග වලින් ඉහළට යන්න අපට ලෝකේ ඉන්න හොඳමයි මුණ ගැහෙනවා. අලුත් තියෙන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අපට ඒ අය අපේ ජංගම දුරකථනයට මෙනවා. හැබැයි අපේ ගුණාංග ටික දිගින් දිගටම අපි අකණ්ඩව පවත්වා නොගත්තොත් අපේ ජීවිත තුලින් එය ගිලිහිලා යනවා. මෙන්න මේක අපට අකණ්ඩව සිද්ධ කරන්න වෙනවා පින්නතුනි. අන්නේ මිතුරන්ගෙන් අපට මේ ගුණාංග ටික ලැබෙන්නේ අපේ ගුණාංග ඇති වුණු පමණට. ඒ නිසා කෘතවේදීත්වයේ කලගුණ සැලකීම කියන කාරණේ පින්නතුනි උපරිම ලෙස ජීවිතය තුල පවත්වා ගන්නට ඕන අපි. ඇත්තටම පින්නතුනි මේක හිතලා මම අද කලගුණ සලකනවා කියලා කරන්න බෑ මේක. මේක තමන්ට ධර්මයේ අවබෝධයේ ලැබුණු පමණටයි මේක සිද්ධ වෙන්නේ. මේවා ට්‍රේනින් කරන්න බෑ කවදාවත්. මේවා හදවතින් මෙන්න ඕන ගුණාංග. හැබැයි ධර්මයේ අහනකොට තමන්ට තේරෙනවා තමන්ගෙනක මේ ගුණාංග තියෙයි කියලා. තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. එතකොට තමන් හිතලම තවත් මේ ගුණ දිනු කරගන්නවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. අනිත් දේ තමයි කලගුණ සැලකීමත් දානියත් කියන දෙක එකට අත්වල බැඳගෙන යන්නේ. දැඩි ලෝභ කෙනෙකුට කලගුණ සලකන්න බෑ. කලගුණ සලකන කෙනාට ලෝභ වෙන්නත් බෑ. ඒ නිසා කෘතවේදීත්වයේ සහ පරිත්‍යාගශීලීත්වයේ කියන මේ කරණක් දෙක එකට අත්වල බැඳගෙන යන්නේ. අන්නේ දෙකම යනකොට අපට හොඳ නුවණක් තියෙනට ඕන. ඒකට කියනවා නිපක කියලා. ඒ වගේම අපි අවංක වෙන්නට ඕන. මෙන්න මේ ගුණාංග දෙක නොතිබ්බත් මේ කල්යාණ මිත්‍රත්වයේ අකණ්ඩව පවත්වා ගන්න බෑ. කල්යාණ මිත්‍රත්වයෙන් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නිමෙත සූත්‍රයේ තියෙන ගුණාංගටි අපේ ජීවිතේ තියෙනට ඕන. නිපක කියන ගුණය නුවණ ස්ථානෝචිත ප්‍රඥාව කියන එක. අනිත් දේ තමයි උජෝච සෝජෝච කියපු විදියට ඍජු බව වඩාත්ම අවංක භාවය කියන එක තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ගිහිල්ලා මුලින්ම දේශනා කළේ මේ කාරණය. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී න වංකජාතෝ කියලා. කපටි නොවන අවංක වූ නුවණැතියට ආරාධනාවක් කරනවා ධර්ම ශ්‍රවණය කරන්න එන්න කියලා. මේක විශේෂ ප්‍රකාශයක් පින්නතුනි. ධම්මචක්ක සූත්‍රය දේශනා කරන කලින් මුළු ලෝකෙට කරපු විවෘත ප්‍රකාශයක්. ඒ නිසා අපේ ළඟ ගුණය තියෙනට ඕන වගේම නුවණ තියෙනටත් ඕන. ඒ අතර අවංක භාවය කියන එක තියෙනට ඕන. ගුණය, නුවණ, අවංක භාවය කියන මෙන්න මේ තුනම එකට අත්තර බැඳගෙන ගියෝතින් අකණ්ඩව විපාතා ගත්තොතින් අපට මේ ලෝකේ ලබන්න පුළුවන් වටිනාම දර්ශනය ලැබෙනවා. ඒකෙන් සම්මාදිට්ඨිය ලැබෙනවා. ඒ සම්මාදිට්ඨියේ මුල්ම කාරණේ කම්මසකතා සම්මාදිට්ඨිය, අපේ හිතගෙන තියෙන අවබෝධය, ඊළඟට පින්නතුනි දුක පිළිබඳව තියෙන අවබෝධය. ඇසට රූපයක් දකිනකොට දුක හට ගන්න ආකාරය, ජරා මරණ හට ගන්න ආකාරය. ඇසට රූපයක් පේනකොට ඒ පේන රූපයේ බාහිර මේ මොහොතේ ඒ විදිහටම තියෙන රූපයේ තමන්ට අවබෝධ වෙන්නේ තමන් හඳුනා ගන්න කියලා හිතුවොත් තමන් බාහිර රූපය තුල හිත බැසගෙන ඉන්නේ. ඒත් එක්කම අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මෙන්න මේ පටිසම්පාදයන්ග ටික ක්‍රියාත්මක වෙනවා. අවසන් වන්නේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන කාරණා ටිකෙන්. අනිත් පැත්ත මේ ඇහැට රූපයක් දකින වෙලාවේදී තමන් මේක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා දැක්වතින්. රූපේ නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙන කියලා දැක්වොත් අවිඥායත්වේ වාසයස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්බද චක්‍රේ නිදහස් වෙනවා, දුකේ නිදහස් වෙනවා. පින්නතුනි මෙන්න මෙතෙන්ට අපට හිත තියන්න තියෙනවා. මෙතෙන්ට හිත තිබ්බ පමණට සම්මා සංකප්ප තමන්ගේ සංකල්පන හොඳ වෙනවා. නෙක්ඛම් සංකප්ප ටිකෙන් ටික ස්කන ආසාදී ඉන්ද්‍රයන් පිනවන තින ආසාවෙන් තමන් වෙන් වෙනවා. අව්‍යාපාද සංකප්ප අනිත් අය කෙරෙහි තියෙන අමනාපය ටිකෙන් ටික අඩු වෙනවා, මෛත්‍රිය වඩනවා. අවිහිංසා සංකප්ප අනිත් අයට හිංසාවක් පීඩාවක් කරන්න ඕන කියන හැඟීම ටිකෙන් ටික අඩු වෙලා යනවා. තමන්ට කාටවත් හිංසාවක් නෙවෙයි පින්නතුනි, කෙනෙකුගේ හිතට දෙන විදිහට බැලමක්වත් වචනයක්වත් තමන්ට ප්‍රකාශ කරන්න කරන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. ඊතරම් හදවතේ මෛත්‍රියක් හට ගන්නවා. හරියට අම්ම කෙනෙක් දරුවෙක් රැක බලා ගන්නවා වගේ. අපි කුඩාම කාලේ අපේ අම්ම කොහොමද අපිව බලාගත්තේ? කොච්චර ආදරෙන්ද නේ? මදුරුවෙක්වත් එන්න දුන්නේ නැණි ළඟට. නෙට් එකෙන් වහලා දොර වහනකොටත් කොච්චර හිමින්ද දොර වැහුවේ. අපි ඉන්න කාමරේ දොර වහනකොට අගුල සද්දෙයි කියලා බොහොම හිමින් තමයි දොරත් වහන්නේ. දරුවෝ ළඟදී හයියෙන් කතා කරන්නේ නැහැ, නරක දේවල් කතා කරන්නේ නැහැ. කොච්චර ආදරෙන්ද අපි කුඩා කාලේ රැක බලාගත්තේ. අපි මොන හරි දෙයක් කටේ දාගනි, නහය දාගනි, ඇහැට දාගනි, පාරට යයි, එළියට යයි, වැලි පාග ගනි කියලා අනතුරක් වෙයි කියලා කොච්චර අපිව රැක බලාගත්තද. ඒ අම්මගේ ඇස් දෙක එක පොඩ්ඩක් හරි අපෙන් ඈත් වුණා නම් අද ඇතැම් විට අපි ජීවත් වෙන්නේ නැහැ පින්නතුනි. කොයිතරම් අනතුරු වලින් අපිව බේරලැද්ද? කොයිතරම් අපට බඩගිනි වෙච්ච වෙලාවට කෑම බීම ටික දීලා තියේද? කොයිතරම් අපේ ශරීර අවශ්‍යතාව වෙච්ච වෙලාවේදී ඒවට ඉක්මනටම අපි අඬන විදියෙන් අම්ම තේරුම් ගන්නෝ අපට බඩගිනිද, අපේ ශරීරයේ අපවිත්‍ර දෙයක් තියෙනවද, මොකක්ද කියන එක අම්ම හොඳට දන්නවා. කොච්චර අවධානයෙන් අපි වෙනුවෙන් හිටියද අම්මා? අපි නිදින කොටත් ඈතින් ඉඳන් බලන හුස්ම ගන්නවද කියලා, බඩේම හෙලෙනවද කියලා බලනවා. ඒ තරම් අම්මා අපි ගැන කොච්චර සැලකිලිෙන් හිටියදනේ පින්නතුනි. අන්න ඒ වගේ තමන් ලෝකයේ දෙස බලන මානසිකත්වයකට හුරු වෙනවා මෙන්න මේ සම්මාදිටියත් එක්ක. මේක තමයි සම්මා සංකල්ප කියලා කියන්නේ. සම්මා වාචා අර ලෝකෝත්තර දර්ශනයත් එක්ක එකාතකින් හිත පිරිසිදු වුණොත් දුක වෙනවා, හිත පිරිසිදු වුණොත් සැප විඳිනවා කියලා ඒ ආකල්පය තියෙනවා නම්, ඇහැට පේන රූපය ගැන අවිද්‍යාවෙන් හිටියොත් දුක වෙනවා, රූපේ නිරුද්ධ වෙලා කියලා දැනගත්තොත් දුක නිදහස් වෙනවා කියන මෙන්න මේ දැක්ම තිබුණොතින් තමන් පිනතුනි තමන්ම හිතලා තමයි සම්මා වාචාව පිළිපදින්නේ. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම තමන්ට පිනතුනි බලෙන්වත් කරන්න බැරි වෙනවා. මුලදී අපි හිතලා මේ වගේ වෙන් වෙන්නේ. නමුත් සම්මා දිට්ඨියට එන්න එන්න අපේ මේ ආධ්‍යාත්මික ජීවිතයට පිවිසෙන්න පිවිසෙන්න අපට ජීවිතයේ ධර්මයේ සාන්දිෂ්ඨික බව, අකාලික බව වැටහෙන්න වැටහෙන්න අපට මේ ධහම තුල ඉදිරියට යන්න ඕන කියන ලොකු සතුටක් ඇති වෙනවා ජීවිතේ. ධර්මයේ පිළිපදිනකොට සතුට ඇති වෙනවා. සතුට ඇති වෙනකොට තව තවත් ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ඕන කියන උනන්දුවක් ඇති වෙනවා. මේ දෙකම එකට සමගාමී වෙනවා. සම්මාකම්මන්ත, ප්‍රාණඝාතේ, සොරකම, කාමමිත්‍යාචාරය කියන මෙන්න මේ කාරණා වලින් පුළුවන් තරම් වළකිනවා. තමන් මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න, තමන්ට ජීවිතේ ලැබිච්ච වටිනාම දෙයට තමන් උපරිම වටිනාකම සාධාරණීස්ත කරනවා. අප මේ ලෝකෙ ඉපදුනේ පින්නතුනි සෝමනස සාගත ඥාන සම්පයුක්ත කුසල චිත්තයකින්. නැත්තම් උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත කුසල චිත්තයකින් තමයි අප බොහෝ දෙනෙක් ඉපදලා ඉන්නේ. අන්නේ ඉපදෙන මොහොතේ අපේ ලබාගත් උරුම කරගත්තුවේ උසස් සිත, පිරිසුදු සිත, ඒ විඥානය නැත්තම් භවංග සිතේ තියෙන ස්වභාවයේ වටිනාකම වැඩි කරගන්න තමයි අපි හැම කටයුත්තක්ම කරන්නේ. ඒ සඳහා කායික වාචික සංවරය උපරිම මට්ටමින් තියාගන්නවා. ඊළඟට සම්මා ආජීවය, අප සිද්ධ කරන රැකියාව, ජීවනෝපාය හැකිතාග දුරට සාධාරණ විදියට, අනිත් අයට අයහපතක් නොවන විදියට, කුසල වැඩෙන විදියට, අකුසල සිදු නොවන විදියට තමන්ගේ රැකියාව, ජීවනෝපාය තමා ක්‍රමාකරණය කරගන්න. මේකත් ඉතාම වටිනා දෙයක්. ඒකට සම්මා ආජීවය කියලා කියනවා. සම්මා වායාමය, තමන් කරන හැම දෙයක්ම අකුසලෙන් මිදලා කුසල දිනු කර ගැනීම සඳහාම යොමු කරගෙන තියෙනවා. මේකට යහපත් උත්සාහය කියලා කියන්නේ. සම්මා සතිය, ඊට පස්සේ තමයි ජීවිතේ හොඳම මිතුරා මුණ ගැහෙනවා. සම්මා සති මයින්ඩ්ෆුල්නස් එක. තමන්ගේ සිත සහ කය ගැන තියෙන අවධානය උපරිම මට්ටමින් පවත්වා ගන්නවා. ධර්මයේ දන්නේ නැති කෙනා නිතරම බාහිර ලෝකයේ වෙතයි නැඹුරු වෙලා ඉන්නේ. රූපයක් දකිනකොට බලනවා හවල් කෙනා කොහොමද හැසිරෙන්නේ, මොකක්ද දැන් ඇවිල්ලා තියෙන්නේ, කාත් එක්කද කතා කරන්නේ, කොයි පැත්තද වැඩිපුර බලන්නේ. එහෙම තමයි යා බලන්නේ ධර්මයේ දන්නේ නැති කාලේ. ධර්මයේ දැනගත්තට පස්සේ මොකද කරන්නේ? අනිත් කෙනෙක් එහෙම හැසිරෙනකොට මගේ හිතට මොකද්ද වෙන්නේ? වෙනත් කෙනෙක් අසෝබන විදිහට ඇඳන් ඉන්නකොට, හැසිරෙනකොට, වැරදි චර්යාවක් තියෙනකොට මගේ හිතට මොකද්ද වෙන්නේ? ඔන්න දැන් තමන්ගේ පැත්තට හැරිලින්නේ. වෙනදා තමන්ගේ ග්ලාස් එකෙන් බාහිර ලෝකය බලපු කෙනා දැන් ඒ ග්ලාස් එක වෙනුවට මිර එකක් අතට අරගෙන තියෙනවා. මුලදී හොඳට සියුම් කණ්ණාඩි දමදම ඈත ඈතම බැලුවේ. දැන් බලන්නේ තමන්ගේ අතට කණ්ණාඩියක් දුන්නා වගේ. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? තමන්ගේ අතට කැඩපතක් දුන්නා වගේ. ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් දැනෙනකොටම බලන්නේ කොහමද? තමන්ගේ හිතට දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතනින් තමයි පිනතුනි බුදුරජාණන් වහන්සේයි මාරයයි හඳුනා ගන්න තියෙන අවස්ථාව. ඇහැට රූපයක් දකිනකොට බාහිරට නැඹුරු වෙලා නම් ඉන්නේ තමන් ඉන්නේ කාත් එක්කද? මාරයත් එක්ක ඉන්නේ. ඇහැට රූපයක් දකිනකොටම තමන්ගේ හිත පැත්තෙන් තමන්ගේ හිතේ ස්වභාවය ගැන දකින අදහස නම් ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ, අපේ බුදු සෙවණේ ඉන්නේ. පින්නතුනි මේකට තමයි හිත මිතුරු කියලා කියන්නේ. හිතට මිත්‍රයෙක් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා සතිපට්ඨානෙන් නැමැති කැඩපත නිතර තියාගෙන බලන්නේ තමන්ගේ හිත මනසාචේ පසන්න යනද මනසාචේ පදුට්ටේ යනද. නැත්තම් වීත මොහං වාචිත්තං නැත්තම් සමෝහං වාචිත්තං ද කියලා බලන්නේ. මේ වෙලාවේ හිත තියෙන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලනවා. මෙන්න මේක තමයි සතිපට්ඨාන ඉහළම අවස්ථාව කියලා කියන්නේ. ඊළඟට පින්නතුණියෙත් එක්කම සම්මා සමාධි හිත සමාධිමත් කරගන්නවා. භාවනා කමඨහනක් භාවිත කරමින් මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාදී කිසියම් භාවනා කමඨහනක් පුරුදු කරමින් තමන් වර්තමානයේ තුල එක කුසල අරමුණක ඉන්න කාලයට කෙනෙක් වැඩි කරගන්නවා. මෙන්න මේක තමයි අපේ සැබෑ දක්ෂතාවය කියන්නේ පින්නතුනි. අපට ලොකු පින්කම් කරන්න පුළුවන්. ලොකු දානමය පින්කම් කරන්න පුළුවන්. ඒ වෙච්චර අමාරුවක් නෑ පින්නතුනි. සල්ලි තියෙනවා නම් කාලයකප කරන්න පුළුවන් නම් ශ්‍රද්ධාව තියෙනවා නම් ඕන තරම් පින්කම් කරන්න පුළුවන්. ඒ වගේම අපට පින්නතුනි සීලය රකින්නත් පුළුවන්. කායික වාචික සංවරය වුණත් බොහෝ කලක් අපට පුරුදු කරන්න පුළුවන්. අමාරුවක්ම නෑ ඒක. හැබැයි අමාරු දෙ මොකද්ද පින්නතුනි? එක කුසල අරමුණක බොහෝ වේලාවක් හිත තියාගන්න එක තමයි අමාරු අපට ඒක. ඒක කටින පින්කමක් කරනවට වඩා අමාරුයි. ඒක භාවනා කුටියක් හදනවට වඩා අමාරුයි. ඒක පන්සලක් පූජා කරනවට වඩා අමාරුයි. ඒක පින්නතුනි 84,000ක් විහෙර විහාරස්ථාන කරනවට වඩා අමාරුයි. නමුත් ඒ අමාරු වුණත් ඒ අමාරුද අපි කරන්න ඕනේ පින්නතුනි. හැබැයි අර පින්කම් තරම ඉතර සලිවිදන් වෙන්නේ අපට. අපට තියෙන්නේ සති නිමේ තිඳගෙන වර්තමානය තුළ කුසල අරමුණක ඉන්න කාලයේ ටිකෙන් ටික වැඩි කරන්න ඕන. සියලු සත්වෝ සුවපත්ත්වා කියලා හරි නැත්නම් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නවාදී බුදුගුණ හරි නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු මනසිකාරය හරි එහෙම නැත්නම් පිනුතුනි විශේෂයෙන්ම අපේ තේරුම් ගත යුතු කාරණය තමයි භාවනා කමටහන අතරිනුත් වඩාත්ම වැදගත් භාවනාව අපට හමු වෙනවා. ඒ තමයි සෝ සතෝ වාස සති සතෝ පස සති දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං පස සන්තෝ දීගං පස සාමීති පජානාති. ඔන්න අපේ ජීවිතයේ අපේ උපතේ පටන් මරණය දක්වා අපත් එක්ක අප අත් නොහැර ඉන්න ප්‍රධානතම සාධකය අපේ ජීවිතයේ ප්‍රධාන භාවනා කමඨහන බවට පත් කර ගැනීම. පින්නතුනි මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි සියලුම උත්සාහයන් කරන්නට ඕන. අපේ ජීවිතයට පින්නතුනි උපරිම වටිනාකම සතුට ලබා දෙන ප්‍රධානතම ක්‍රමවේදය තමයි ආනාපාන සති භාවනාව. එහෙම නැත්නම් බාහිර ලෝකයේ යැපීමෙන් තොරව තමන්ගේ මතට තමන්ගේ ජීවිතයේ පරිපාලන කටයුතු අතර ගැනීම. වෙනත් විදිහකින් කියනවා නම් මේ ජීවිතයේ ලස්සන බලන්න අපි නැඹුරු වෙන අවස්ථාව. අපේ ජීවිතයට ඇත්තටම අප සාධාරණීෂ්ඨ කිරීම වටිනාකම ලබා දීම ආනාපාන සතිය පුහුණු කිරීම. ඒ නිසා දවසට තත්පරේ හරි පින්නතුනි මේක වැඩි කරගන්න. මේක අපේ දෛනිකව කරන සියලුම කාරණාවටත් වඩා වටිනවා. මේක අපි ජීවිතයේ දවසට කරන සියලු අනිත් පින්කම් වලටත් වඩා වටිනවා. මේක තමයි තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න පුළුවන් කාරණේ සහ විශේෂයෙන්ම තමන් ජීවිතයේ දුර්වල වෙච්ච මොහොතේ තමන් ගාවක් අසරණ වෙනවා පිනතුනි. අපේ ශරීර ශක්තිය ගාවක් දුර්වල වෙනවා. අපට නැගිටලා ඇවිදින්න කියන විතරක් නෙවෙයි පිනතුනි. අපට අපේ අත අපේ කට ළඟට ගෙනියන්න බැරි මට්ටමටම අපි දුර්වල වෙනවා. අපේ ඇස් දෙක අරින්න බැරි මට්ටමට අපි දුර්වල වෙනවා පිනතුනි. එහෙම දවසක් අපේ එනවා. නමුත් එහෙම ආවත් අපි එකක් තාමත් කරනවා. මොකක්ද ඒ? හුස්ම ගන්නවා. අන්නේ අවස්ථාවේ පිනතුනි අපේ හුස්මට අපි උපරිම වටිනාකම සාධාරණීස්ත කළ තියනට ඕන. ඒක අපට මේ මොහොතේ පුහුණු කරන්න බෑ පින්නතුනි. අපි කලින් ඉඳන් මේකට පුහුණු වෙලිනට ඕන. ඒක අපට කරන්න පුළුවන්. ඒ සඳහා අපට එක අතකින් ධර්මඥානෙ තියෙනට ඕන. අනිත් අතින් එතෙන්ට එන්න පින්නතුනි අවශ්‍ය විවේකය පහසුකම් ටික නිරෝගී භාවය ලබන්න තමයි අපි අපේ අම්මට තාත්තට සැලකීමේ ඉඳන් මේ පින්කම් ටික කරන්නේ. මේ සත්පුරුෂ ගහන් ටික අපේ ජීවිතය තුළ පුහුණු කළ නොතිබ්බොත් අපට මේ අවසන් ඉලක්කයට එන්න බෑ පින්තුනි. භාවනා ගැන අහලා තියෙන පුළුවන් ඕන තරම්. නමුත් මේක මෙච්චර වටින දෙයක් සහ මේක පුහුණු කරන්න පුළුවන් වටාපිටාව, නිරෝගී භාවය, විවේකය මේ සියල්ලක්ම ලැබෙන්නේ පින්තුනි ඔබේ දෑතින් දීපු දානයන්, ඔබ රැකපු පංචශීලය, අම්මට තාත්තට සලකපු ආකාරය, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු ආකාරය, අනිත් ආධ්‍යාත්මික ගමන් මගේ හිටපු වැඩ කරපු උදව්පකාරය, මෙන්න මේ සියල්ලෙන්ටම ඔබට ලැබෙන ත්‍යාගය තමයි ඔබ භාවනා කරන්න ගියාම මේ පහසුකම් ටික සියල්ලක්ම ඔබට එක විට එන්න ගන්නවා. ඒක අඩුවක් නම් හොඳට ඔබ ජීවිත කාලේ කරපු පින්කම් ටික මතක් කරගන්න. අම්මට තාත්තට සලකපු එකේ ඉඳන් අසරණ දරුවන්ට උදව් කරපු එකේ ඉඳන් ස්වාමීන් වහන්සේලාට දාන දීපු එකේ ඉඳන් සම්බුද්ධ පූජාව පැවැත්වීම දක්වා වූ කඨින පින්කම් දක්වා වූ මේ සියලු පින්කම් හොඳට සිහි කළා. මේ සියලුම පින්කම්ලා ආනිසංස එක තැනකට ඉලක්ක කළා, එක තැනකට යොමු කළා. මේ සියලුම පින්කම්ලා ආශිර්වාදය ලබා ගන්න. ඔබ කරපු පින්කම් නිතර නිතර සිහි කරන්න. අම්මට තාත්තට සැලකීමෙන් දන් කරපු හැම දෙයක්ම ඔබ කරපු මට්ටමින් සිහි කරන්න. පසුතැවිලි ඇති කරගන්න එපා කරන්න බැරි වුණා නම් කමන්නේ. ඔබ කරපු ටික සිහි කරන්න. අන්න ඒ කරපු ටිකෙන් උපරිම සතුටෙන් ඉඳිමින් මෙන්න මෙතෙන්ට ජීවිතය කළමනාකරණය කරගන්න. ඒත් එක්ක මෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ කරුණෝ තමන්ගේ ජීවිතයේ අංග බවට පත් වෙනවා. වෙනද මේව පින්නතුනි අපි අතරින් පතර අහම්බෙන් අපේ ඇතින් සිද්ධ වුණේ. සම්මා සතිය කියන එක අපි අහම්බෙන් අහලා තිබ්බේ. සම්මා වාචා කම්මන්ත කියන එක සිල්ගත්තු දවසට විතරයි ඇහුවේ. සම්මා වායාමයේ කියන එක බොහොම කලාතුරකින් අපි ඇහුවේ. සම්මා සමාධිය කියන එක ගැන ඇහුවේ භාවනා පන්තියකට ගිහිපු දවසේදී. සමාධි භාවනා සමතේ කියලා ඇහුවේ. නමුත් පින්නතුනි මේ දහමාවට පස්සේ මේ සම්මා දිට්ඨියත් එක්ක තමන්ගේ ජීවිතය අංග ටික පුරුදු වුණාට පස්සේ තමන් තබන හැම පියවරක් පාසාම හරියට පොළවෙන් නෙළුම් මල් උඩට එනවා වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තා ජීවාදී මේ සියලුම කාරණා පින්නතුනි හරියට නෙළුම් මල් පිපිලා ඔබ පිළිගන්නවා වගේ ඔබේ ජීවිතයේ මේ ආධ්‍යාත්මික ගුණාංග විසින් ඔබ පිළිගන්නවා. ඔබේ සතුට මේ මොහොතේ වර්තමානයේ එකම ලයින් එකකට තියලා මේ සියලුම මාර්ගාංග වැඩෙන ගන්නවා. ඔබේ සතුට ඉහළම මට්ටමට පත් වෙනවා. ඒ පත් වෙනවත් පත් වෙන පමණට පින්නතුනි ලෝකෙ ගැන පුදුම විදියේ ගෞරවයක්, ආදරයක්, සෙනෙහසක් ඇති වෙනවා. අන්නේ දෙන්න පත්වෙච්ච ගමම්ම ලෝකෙ ගැන නැවත කෘතවේදීත්වයට පත් වෙනවා. කොයිතරම් කෘතවේදීත්වයක් ඇති වෙනවද කිව්වොත් මෙතෙන්ට එනකන් තමයි අපි කියන්නේ මං අහවලට මෙච්චර සැලකුවා කිසිම කෙලේ ගුණයක් නැහැම කියලා අපි කියන්නේ. ඒ ඇට කරගුණ මතක නැහැම කියලා අපි කියනවනේ. ඒ ඔක්කොම කියන්නේ පින්නොතින් මෙන්න මෙතෙන්ට එනකන්. මෙතෙන්ට ආවට පස්සේ ඔබට තේරෙනවා ඔබ ලෝකෙට කරපු දෙයට වඩා දෙයක් ලෝකෙන් ඔබට වෙලා කියලා. ඒ විතරක් නෙවෙයි ඔබ කොස්සක් ඉදලක් අරගෙන තේන තෙක් මානි අතුගාගෙන යයි ඔබ. වෙන කරන්න දෙයක් නැත්නම් ඔබට. ඒකෙන් හරි ණය ගෙවන්න කියලා. හැබැයි ඊටත් වඩා ඉහළට ගිහිල්ලා අපි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන්නේ මෙසිතින් සිල්වන්ත වෙලා දානීය පිළිපදිමින් අපේ ජීවිතයේ උපරිම ගුණාංග ටිකෙන් ලෝකයට අපි පිහිට වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි සද්ධර්මයට පැමිණීම. මේ ආරස්ඨංගික මාර්ගයේ තමයි උජුපෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියලා කියන්නේ. මේක තමයි ඍජු මාවත. මේක තමයි නිවහල් නිදහස් මාවත. අපේ ජීවිතයේ සැනසීම, නිදහස, විවේකීය, විමුක්තිය සඳහා අපට නිවි සැනසෙලි ඉන්න තැනක් තියෙනවා නම් අන්නේ තැන තමයි පින්නතුනි ආරස්ඨංගික මාර්ගය. අපිට ලෝකෙ වෙන කිසිම කෙනෙක් කෙරෙහි යැපෙන්න අවශ්‍ය නැහැ, ඩිපෙන්ඩ් වෙන්න අවශ්‍ය නැහැ. අපටම අපේ ජීවිතයේ පිලිසරණක් සාගත හැකි මාර්ගය තමයි බුදුහාඳුර මේ ආරස්ඨංගික මාර්ගය කියලා දේශනා කළේ. ධර්මයේ තියෙන සියලුම කාරණා සතර සතිපට්ඨානයේ සතර ඍද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංචේන්ද්‍රිය පංච බල සත්බොඤ්ඤංග සියලුම ගුණාංග වැඩෙනවා ආරස්ඨංගික මාර්ගය ඉන්නකොට. තමගේ ජීවිතයේ සතුටෙන් එනම වැඩි වෙනවා. ඒ වගේම තමන්ට බාහිරින් දුක් ලැබෙන කාරණාවලට වඩා මේ සතුට ඉහළ තැනකින් තමන් අඛණ්ඩව පවත්වා ගන්නවා. බාහිර ලෝකයේ කිසිම කෙනෙකුට ඔබට දුකක් දෙන්න බැරි වෙනවා. බාහිර කෙනෙක් නිසා, බාහිර දෙයක් නිසා ඔබට ජීවිතේ දුකක් එනවා නම් ඒ එන හැම වෙලාවෙම කල්පනා කරන්න ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අඩුවක් මයි කියලා හිතන්න. බාහිර කෙනෙක්ගේ අඩුවක් නෙවෙයි කියලා හිතන්න. එහෙනම් අපි මේ මගට ආවට පස්සේ අපි බාහිර ලෝකයෙන් සාධාරණීෂ්ඨ වෙනවා දකින්න නෙවෙයි යන්නේ පින්නතුනි. බාහිර ලෝකයේ දුකෙන් ඉන්නට අපි පිහිට වෙන්න යනවා. වෙනද අපි හොයාගෙන ගියේ ගුණ දහම් පුරණයි, ලස්සන ඉන්න, ලස්සනට ඉන්නයි, සිල්වන්තයි. මේ දහමට ආවට පස්සේ අපි වැඩිපුර ළඟා වෙන්නේ කාටද? අම්මා කෙනෙක් තමන්ගේ ආබාධිත දරුවාට දක්වන කරුණාවක් තියෙනවනේ නේ? අන්න ඒ වගේ කරුණාවකින් අපි අඩුපාඩු තියෙන අය කෙරෙහි බලනවා පින්නතුනි. අඩුපාඩු තියෙන අය කෙනෙක් දුකෙන් ඉන්නේ නැහැ පින්නතුනි. අන්නේ දුකෙන් ඉන්න ඇට පිහිට වෙන යනවා අපි. ඒ ඇයි තමයි වැඩිපුර අපි අවධානය යොමු කරන්නේ. මේ සතුට තමන් ඉහිලෙම විඳිනකොට මේ සතුට ලෝකෙට දෙන්න පුළුවන් විදියක් ඔබ නිතර නිතරම හිතනවා. දිවා රැඳෙකි නොබලා මෙන්න මේ සඳහා කැප වෙනවා පින්නතුනි. මෙන්න මේක තමයි බ්‍රහ්ම යානය අනුත්තර සංග්‍රහම විජය කියන්නේ. මෙන්න මේ ආර්යසංගික මාර්ගයට පැමිණීම අපේ ජීවිතයට සම්බුද්ධෝත්පාද සමයක ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. අබුද්ධෝත්පාද කාලයක සක්විත රජ කෙනෙක් වෙනට වඩා බුද්ධෝත්පාද කාලයක මෙන්න මේ ආර්යසංගික මාර්ගය ලැබෙන එක සහ ඒ ජීවිතයට පුහුණු කිරීම තමයි අපේ ජීවිතයේ වටිනාම කාර්යය වෙන්නේ. අන්නේ උතුම් මාවත පිළිපදිනට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පීකම සිදු කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මීට වසර 6කට කලින් මිය ගිය තමගේ ආදරණීය පියතුමා පියසේන මාසාචි පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න තමයි. දේශානි නොන ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් ඒ වගේම මේ සහභාගී වෙච්ච අයගේ ප්‍රාර්ථනාව. එනිසායි ආදරණීය පියතුමා ප්‍රධාන පින්කමට සහභාගී වෙච්ච ඔබ නැමින් මිය ගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ සියලු දෙනා මේ පින්කම දැක සතුටටපත්ව සුවපත්ව උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රතිමෙන් අපි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. අද අප සාකච්ඡා කළේ සංගුතනිකායේ මග සංගුත්තේ තියෙන කල්යාණ මිත්‍ර සූත්‍රය. කල්යාණ මිත්‍රත්වයේ ලැබුණු පමණට ආරස්ඨංගික මාර්ගය ලැබෙනවා. ආරස්ඨංගික මාර්ගය ලැබිච්ච පමණට ජීවිතේ දුක්ඛම් කටල දුර වෙලා ජීවිතයේ සතුට සැනසීම දිනු වෙනවා. අනේ උතුම් සැනසීම ලබන්නට ඔබ අප හැම දිනාටම මේ පින්කම ආශිර්වාදයක් වේවා. මේ ජීවිතය සාර්ථකව සසර ජීවිත සුවපත්ව ඉතාම ඉක්මන් භවයකදී උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛපත්තාච නින්දුක්ඛා භයම්පත්තාච නින්භයං ශෝකම්පත්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.